ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිලියන 163.78ක් විදේශ විනිමය වෙළඳපොලේ විකුණුවද නැද්ද? මේ දෙසැම්බර් පළවෙනිදා මුදල් අමාත්‍යාංශයේ තිබූ ඩොලර් 67.9ක් මහ බැංකුවට යැව්වේ මන්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙවැනි නිදහස් කිරීම වශයෙන් ලැබුණ ඩොලර් 168 දැම්මටත් පස්සේ තවත් නොවැම්බර් දෙසැම්බර් මාසවල කොපමණ විදේශ විනිමය ප්‍රමාණය වෙළඳපොළට නිකුත් කළාද නැද්ද කියන ටික මම කියන එක අහන්නත් අවශ්‍ය නැහැ. මොකද මං ඒකාබද්ධ විපක්ෂේ නිසා ඇතිවෙන මහා දරුණු නායාමට දුප්පත් පෝසත් බේදයෙන් තොරව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජනකොටස් විසින් මූණ දී යුතු වෙනවා මේ ඇතිවෙන විනිමය අර්බුදයට.